පාර්ලිමේන්තුවේ ඇවන්ගාඩ් නඩුව පිළිබඳව කතා කරා. පොලිසිය බාරව ඉන්න අමැතිවරයා තිලක් නාරපන මහත්මයා දක්ෂ නීතිඥයෙක්. එතුමා මේ ගැන කතා කරපු වෙලාවේ කිව්වේ ඇවන්ගාඩ් එක කිසිම වරදක් නැහැ. නීතිය නොදන්න උදවිය කෑ ගහනවා. මේක පොලිසිය ලකුණු දාගන්න කරපු වැඩක් කියලා. එතුමා එතනින් එහාටත් ගිහිල්ලා කියනවා මිලේනියම් සිටි එකත් ඒ වගේ එකක්. ආණ්ඩුව වෙනස් වුණ ගමන් දුවලා ගිහිල්ලා මිලේනියම් සිටි එක අල්ලගෙන දැම්මයි. ඒකෙන් උනේ මොකද්ද? බුද්ධි අංශේ නිලධාරීන් තෝරලා හැමෝම මැරුවා. බලන්න ලකුණු දාගන්න ගිහිල්ලා කරන අපරාධ. ඒ වගේ තමයි ඉතින් අනිත් ඒවා ගැනත් ඉතින් අහන්න ඕන නැහැ. දැන් මගේ දඩුව දිහා බැලුවපත් මට පේන්නේ ඒ වගේ.